හයවැනි පරිච්ඡේදය කින්නරා දේවි. බොහෝ ඉස්සර අතීතේ බරණැස් නුවර කණ්ඩරී කියලා රජ කෙනෙක් සිටියා. ඒ රජතුමා වසවර්ති දිව්‍ය පුත්‍රයා වගේ අති මනරම් රූප ස්වභාවකින් යුක්තයි. මේ රජතුමා නිරන්තරයෙන්ම පංචකාම සම්පත් අනුභව කරමින් තමන්ගේ කාලය ගත කළා. මේ රජතුමාට ආහාර පිසින්නේ පවා සුවඳ දර යොදාගෙනයි. ඉතින් මේ කණ්ඩරී රජතුමාට වර්ණනා කරන්නට බැරි තරම් සුන්දර රූ සපුවකින් යුක්ත කින්නරා දේවී කියලා අග්‍ර මහේෂිකාවක් සිටියා. ඒ වගේම මේ රජතුමාට තමන්ගේ වයසේ එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත දැන උගත් පංචාල චණ්ඩනම් පුරෝහිතයෙක් සිටියා. මේ රජතුමාගේ මාලිගාවේ පවුර ළඟ දඹගසක් තිබුණා. මේ දඹගසේ අත්තක් රජමාලිගාවේ පහතින් තිබුණු වහලයකට දික් වෙලයි තිබුණේ. මේ දඹගස යට ඉතා පිළිකුල්ලු බැලිය නොහැකි ශරීර අවයව ඇති සතර ගාතේම කොර වූ එක්තරා කොරෙක් සිටියා. එක් දවසක් කින්නරා දේවිය සීමැදුරු කවුළුවෙන් පිටත බලන විට මේ කොරාව දැක්කා. දුටු සැනින් ඒ පිළිකුල් සහගත කොර මිනිසා ගැන කින්නරා දේවියගේ සිතේ රාගයක් හටගත්තා. ඉන්පසු එදින රාත්‍රී කාලේ රජතුමාගේ කෙලෙස් දාහය සංසිඳුවා ඔහු නිදා ගැනීම පිණිස යහනට ගිය විට මේ කින්නරා දේවිය සෙමින් නැගිට ගොස් හොඳට රස මසවුලෙන් යුක්ත ආහාර භාජනයද සකස් කර ගත්තා. අනතුරුව ජනෙල් කවුළුවේ කඹයක් බැඳලා හෙමීට මාලිගාවේ පහත වහලයට නැමිලා තිබ්බ දඹාත්තට බැස්සා. ඒ දඹාත්ත දිගේ ගොස් අර කොර මිනිසා සිටින තැනට බැස්සා. ඉන්පසු ඒ කොර මිනිසාට තමන් සකස් කරගෙන ගිය කෑම ටික කැව්වා. ඉන්පසු ඔහු සමග පාප ක්‍රියාවේ යෙදුණා. ඊළඟට බිමට බැස්ස ක්‍රමයටම ප්‍රාසාදයට නැග්ගා. තමන්ගේ ඇඟේ තැවරී තිබුණු කුණු දුහුවිලි ආදිය සෝදාගෙන ඇඟෙහි සඳුන් තවරාගෙන රජතුමා සමග ඒ යහනේම සැතපුණා. ඉතින් කින්නරා දේවිය මේ ක්‍රියාව පුරුද්දක් කරගත්තා. ඇය නිතරම අර කුරා සමග අනාචාරයේ හැසිරෙන්නට යනවා. නමුත් රජතුමා මේ පිළිබඳව වගක්වත් දන්නේ නැහැ. ඉතින් එක දවසක් රජතුමා තමන්ගේ නගරේ චාරිකාවේ ගිහිල්ලා නැවත රජගෙදරට එනකොට මේ දඹගස් සෙවනේ වැතිරිලා සිටි පිළිකුල්ලු කොර මිනිසාව දුටුවා. දැකලා පුරෝහිත බමුණාගේ මුහුණ බලලා මෙහෙම කිව්වා. මේ බලන්න පුරෝහිත, මනුස්ස ප්‍රේතයෙක්ගේ හැටි. ඈ යාළුවා, මේ වගේ පිළිකුල් එකෙක් එක්කත් එකට ඉන්න ගෑනු මේ ලෝකේ ඉන්නවත් දන්නේ නැහැ. අසනු මැන දෙවියනේ, ඒ කතාව අහපු ඒ කොර මිනිහා ලොකු ආඩම්බරයක් ඇති කරගෙන දොහොත් මුදුන් දීගෙන රජතුමාට ඇසෙන්නට මෙහෙම කිව්වා. අනේ මේ දඹගසට අධිගෘහිත දේවතාවුන් වහන්ස, අසනු මැනවි, ඔබ වහන්සේම තමයි ඒ ගැන දන්නේ. ඉතින් කොරා කරපු මේ ක්‍රියාව දැක්ක රජතුමාගේ පුරෝහිත බමුණා කල්පනා කළා, එකත් එකටම රජතුමාගේ අගබිසවුන් මේ දඹගහේ දිගේ ඇවිල්ලා මේ කොරා සමග අනාචාරයේ හැසිරෙනවා වෙන්ට ඕනේ කියලා. එහෙම හිතවූ පුරෝහිත බමුණා රජතුමාගෙන් මෙහෙම ඇසුවා. රජතුමනි, රාත්‍රියේදී බිසවුන් වහන්සේගේ ශරීර පහස මොන වගේද? යහළුවා, හේතුවක් නම් දන්නේ නැහැ. නමුත් රාත්‍රියේදී බිසවුන් වහන්සේගේ ශරීර පහස උණුසුම් නැහැ, සීතලයි. මේ වගේ දේවලුත් වෙන්න පුළුවන්ද? එහෙනම් රජතුමනි, වෙන ගෑණියෙක් නොවේ ඔබ වහන්සේගේ අගමෙහෙසියම මේ පුද්ගලයාත් සමග අනාචාරයේ හැසිරෙනවා. ඈ පුරෝහිත, මෙච්චර ශෝභමාන ශරීරයක් තිබෙන ඒ උත්තමාංගනාව මේ පිළිකුල් එකාත් සමග කොහොම ඉන්නේද? රජතුමනි, මගේ වචනේ විශ්වාස කරන්නේ නැත්නම් අද හොඳින් අද ඉඳන් හොඳ පරීක්ෂාවෙන් ඉන්න. පුරෝහිත බමුණා රජතුමාට අවවාද කළා. රජතුමාත් "හොඳයි පුරෝහිත" කියා පිළිතුරු දුන්නා. ඉතින් රජතුමා එදින මෙහෙසිය සමග සැතපී, "අද නම් මේක හොයලා බලන්න ඕනෑයි සිතා." නිදා ගන්නා වේලාවට නිින්ද ගිය අයෙක් මෙන් සිටියා. බිසවත් රජතුමා කොයි වෙලේ නිදාගනීද කියලා හිත හිතාමයි හිටියේ. ඉතින් රජතුමා බොරුවට නිදාගත්තාම ඇත්තටම නිදාගත්තා කියලා හිතපු මෙහෙසිය කෑම පාසලේකුත් අරගෙන හෙමීටම කලින් වගේම පහලට බැස්සා. අතටම අහු වුණා. එවිට රජතුමාත් වෙන පාරකින් හෙමීට පහලට බැහැලා අඹගසේ සෙවණැල්ලට මුවා වෙලා බලාගෙන සිටියා. එදා බිසවුන් පිලා ළඟට යන්නට ටිකක් පරක් වුණා. ඉතින් ඒ නිසා මේ කොර මිනිසා බිසවුන් ගැන තරහක් ඇත්. ඉතින් ඒ නිසා ඒ කොර මිනිසාට බිසවුන් ගැන තරහක් ඇති වුණා. ඔහු, "මොකද ගෑණී මෙච්චර පරක් වුණේ?" කියලා රජ බිසවට තමන්ගේ කොර අතින් කණේ පහරක් ගැසුවා. "අනේ ස්වාමීනි, ඉතින් රජතුමා නිදාගන්නකන් ඉන්න එපැයි. ඕකට ඉතින් තරහ ගන්න එපා. කොහොම හරි මං ආවනේ" කියලා මේ බිසව නොයෙක් වචනවලින් ඒ කුරාව සනසන්නට වුණා. ඒ වෙලාවේ මේ රාජ බිසව හැසිරුණේ කොරාගේ ගෙදර ඔහු යටතේ ඉන්න ඔහුගේම භාර්යාව වගේ. අර කොරා ගහපු කණේ පාර නිසා බිසවගේ එක කුණ්ඩා අර කොරා ගහපු කණේ පාර නිසා බිසවුන්ගේ එක කුණ්ඩලාභරණයක් ගැලවිලා රජතුමා ළඟට වැටුණා. රජතුමා ඒ කුණ්ඩලාභරණේ අහුලාගෙන, "මේ ටික හොඳටම ඇති. ඊළඟට මුන් කරන දේවල් බලන්න ඕනේ" කියා සිතා රජ ගෙදරට ආපසු ගියා. ඉතින් රජ බිසවත් එදාත් ඒ කොර මිනිසා සමග අනාචාරයේ යෙදිලා කලින් දවස්වල වගේම ආපසු ඇවිල්ලා රජතුමාගේ ඇඳේ නිදා ගන්නට හැදුවා. නමුත් එදා රජතුමා ඒකට ඉඩ දුන්නේ නැහැ. පසුදා රජතුමා, "මම දීපු හැම ආභරණයකින්ම සැරසිලා එන්න" කියා කින්නරා දේවියට අණ කළා. ඉතින් රජ බිසව තමන්ගේ කුණ්ඩලාභරණේ රන්කරුවාගේ ගෙදරයයි කියා නොපෙමිණ සිටියා. එවිට රජතුමා බිසවුන්ට සැරසී එන්න කියා දැඩි ලෙසම අණ කළා. ඉතින් කින්නරා දේවි එම කුණ්ඩලාභරණය නොමැතිව රජතුමා ළඟට පැමිණියා. එවිට රජතුමා බිසවුන්ගෙන් මෙහෙම ඇසුවා, "දේවිය, කෝබේ කුණ්ඩලාභරණය?" "අනේ ස්වාමීනි, එකතන පළු දුන නිසා අලුත් වැඩියා කරන්න රන්කරුවාගේ ගෙදරට යවුවා." එතකොට රජතුමා රන්කරුවාව ගෙන්නුවා. ගෙන්වා මේ බිසවුන්ගේ කුණ්ඩලාභරණය ගෙන ගොස් බොහෝ දවසක් තබාගෙන නොදී ඉන්නට හේතුව කුමක්ද කියා ඔහුගෙන් ඇසුවා. එවිට රන්කරුවා හොඳටම බය වෙලා, "අනේ දේවයන් වහන්ස, මම නම් ගත්තේ නැහැ" කියා කිව්වා. ඉතින් රජතුමා බිසවටම වරද්ද පවරා මේ විදිහට කිව්වා, "ඒ චණ්ඩාල ගෑණී, උඹගේ කුණ්ඩලාභරණේ ගත්ත රත්තරන්කාරයා මමමයි" කියා තම අත තිබූ කුණ්ඩලාභරණය බිසවුන්ගේ දෙපා මුලට විසි කළා. එවිට රජ බිසව හොඳටම බය වුණා. ඊට පස්සේ රජතුමා පුරෝහිත බමුණා ගෙන්වා, "යහළුවා, ඔබ කියපු දේ ඇත්තක්ම තමයි. මේ ශ්‍රිය අර කොර මිනිසා සමග අනාචාරයේ හැසිරෙනවා" කියා බිසව රැගෙන ගොස් හිස ගසා දමන්නට අණ කළා. ඉතින් පුරෝහිත බමුණා බිසව රැගෙන ගොස් රජගෙදර එක්තරා තැනක සැඟවුවා. සඟවා රජතුමා වෙත පැමිණ රජතුමාට මෙහෙම කිව්වා. එන්න මම පෙන්වන්නම්. මහරජතුමනි, බිසවුන් ගැන කිපෙන්නට එපා. හැම ශ්‍රියක්ම ඔය වගේ තමයි. ඉතින් ඔබ වහන්සේ ශ්‍රීන්ගේ නුගුණත් සටකපටි ප්‍රයෝගත් දකින්න කැමති නම් වෙස්වලාගෙන මාත් සමග මේ ජනපදයේ චාරිකාවේ යන්න එන්න. මම ඔබ වහන්සේට පෙන්වා දෙන්නම්. මේ අදහසට එකඟුණු රජතුමා තමාගේ මෑණියන් වහන්සේට රජය පවරා දී වෙස් වලාගෙන පුරෝහිත බමුණාත් සමග පිටත්ව ගියා. යොදුනක් පමණ ගොස් එක්තරා මාර්ගයක් අයිනේ නිදාගෙන සිටියා. මේ වෙලාවේ එක්තරා ගෘහපතියෙක් තමන්ගේ පුත්‍රයාට භාර්යාව කර දීම පිණිස කුමාරිකාවක් හැඳවාගෙන එනවා. විශාල මංගල උත්සවයක් පවත්වලා මහා පෙරහැරකින් තමයි මේ කුමාරිකාව කැඳවාගෙන එන්නේ. මේක දැකපු පුරෝහිත බමුණා රජතුමාට මෙහෙම කිව්වා. මහරජතුමනි, ඉතින් ඔබ වහන්සේ කැමතිනම් කලින් වෙනත් මිනිසුන් සමග ඉඳලා නැති මේ කුමාරිකාව ඔබ වහන්සේත් සමග සතප්පවන්න මට පුළුවන්. එතකොට රජතුමා මෙහෙම කිව්වා. යහළුවා, මේ මොනවා කියනවද? මහා පෙරහැරකින් එන මේ ස්ත්‍රිය කොහොම ලබා ගන්නටද? ඕකනම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් රජතුමනි, මගේ වැඩ බලන්න. මෙහෙම කියපු පුරෝහිත බමුණා ඉක්මනටම පාරෙන් ටිකක් ඇතුළට වෙන්න වටේට තිර ඇදලා රජතුමාව ඒ තිර ඇතුලේ තැබුවා. ඉන්පසු පාර අයිනට වෙලා හඬමින් සිටියා. ඉතින් අර ගෘහපතියා එතෙන් ඇවිල්ලා අඬන්නට හේතු විමසුවා. පුරෝහිත බමුණා මේ විදිහට පිළිතුරු දුන්නා. ඕක සුළු දෙයක්නේ. අනේ පින්වත්නි, මගේ බිරිඳ ගර්භණී වෙලා ඉන්නේ. ඉතින් උදව්වට කවුරුත් නැති නිසා මම ඇයව ඇගේ දෙමෝපියන්ගේ නිවසට ගෙනihin අරින්නට හිතාගෙන එක්කගෙන ආවේ. මේ අතර මගදීම ඇයට විලිරුදාව හැදුණා. අර පේන තිරය ඇතුලේ මහා දුකක් විඳිනවා. ඒත් මට කරන්න දෙයක්වත් නැහැ. මට එතෙන්ට යන්නත් බැහැ. අනේ පුළුවන් නම් එක ගෑනු කෙනෙක් දෙන්න. ඕක සුළු දෙයක් නේ. අපිත් එක්ක ගොඩාක් කාන්තාවෝ ඇවිල්ලා ඉන්නවා. එතනින් එක්කෙනෙක් දෙන්න. ගෘහපතියා එහෙම කිව්වහම පුරෝහිත බමුණා මේ විදිහට කිව්වා. ඒත් පොඩි ගැටලුවක් තිබෙනවා. අපේ කුල චාරිත්‍රයක් තිබෙනවා. කන්‍යා ශ්‍රියක් තමයි දරුවෙක්ව වදන විට උදව් කරන්න ඕනේ. එහෙම උදව් කරන කන්‍යාවට ගොඩාක් යස ඉසුරුත් ලැබෙනවා. පුරෝහිත මෙහෙම කිව්වහම අර ගෘහපතියා හිතුවේ ඒක ඇත්තක්ම තමයි කියලා. ඉතින් ඔහු හිතුවා මේක නම් බොහෝම සුබ නිමිත්තක්. මගේ මේ ලේලිට දරු මුරුමුරන් ලැබිලා අපේ ගෙදර ස්ථිර වේවි. මේක මේ බමුණා හොඳට දැනගෙනමයි කියන්නට ඇත්තේ. ඉතින් මෙහෙම හිතපු ඔහු තමන්ගේ පුතාට සරණ පාවා දෙන්නට කැඳවාගෙන යන අර කුමාරිකාවව උදව් කිරීම පිණිස යව්වා. අනංගයා වගේ කුමාරිකාවත් ඇදලා තිබ්බ තිරය ඇතුළටම ගියා. අනංගයා වගේ සුන්දර රූපයක් තිබෙන රජතුමාව දැක්කා. දැක්ක ගමන් රාගය ඇති වුණා. ඉන්පසු ඒ රජතුමාත් සමග අනාචාරයේ හැසිරුණා. රජතුමාත් මැගේ අභිනව ක්‍රියාව පවා මෙසේ වේ නම් කියලා බොහෝම සතුටට පත් වෙලා තමන්ගේ ලක්ෂයක් වටිනා පේරස් මුද්ද ගලවලා ඒ කුමාරිකාවගේ ඇඟිල්ලේ පැනඳුවා. ඉන්පසු ඇය පිටත් වුණා. ගෘහපතිතුමා ඒ කුමාරිකාවගෙන් වදපු දරුවා ගැන විමසුවා. එවිට ඒ කුමාරිකාව පිළිතුරු දුන්නේ රන්වන් පුතෙක් වැදුවා කියලයි. ගෘහපතිතුමාත් ඒ ගැන බොහෝ සතුටට පත් වෙලා ඇය රැගෙන පිටත් වුණා. ඉතින් ඒ වෙලාවේ පුරෝහිත බ්‍රාහ්මණයා රජතුමා ගාවට ගිහිල්ලා. රජතුමා ගාවට ගියා. ගිහිල්ලා රජතුමාට මෙහෙම කිව්වා. දැක්කද රජතුමනි, කලින් පුරුෂයන් සමග වාසය නොකරපු කන්‍යා ශ්‍රී කුමාරිකාවන්ගේ පාපී ක්‍රියා මේ වගේ නම් අනිත් ශ්‍රීන්ගේ පෞකම් ගැන කවර කතාද? මේ වෙලාවේ පුරෝහිතයා රජතුමාගේ පේරස් මුද්ද නැති බව දැනගත්තා. ඉන්පසු රජතුමාගෙන් රජතුමනි, කුමාරිකාවට කිසියම් දෙයක් දුන්නාද කියා විමසුවා. පේරස් මුද්ද දුන්නා බව රජතුමාගෙන් දැනගත් පුරෝහිතයා, අයියෝ රජතුමනි, ඒ හොර කෙල්ලට ඒ වගේ වටිනා දෙයක් දුන්නේ ඇයි කියා පසුපසින් ලුහු බැඳගොස් ඒ කුමාරිකාව නැගී යන කරත්තය අතින් අල්ලාගෙන නවත්වනු ලැබුවා. ගෘහපති පැමිණ කාරණේ විමසුවා. එවිට පුරෝහිතයා මෙහෙම කිව්වා, මොකද්ද හොරකම? මේ කුමාරිකාව මගේ බැමිණිය ළඟ තිබ්බ මුද්ද හොරකම් කරගෙන ඇවිත්. ඒක ලබා ගන්නයි මම මේ ආවේ. ඒ වෙලාවේ කුමාරිකාව, අනේ උඹ කරපු හොරකමක මහත කියා ඔහුට අඟවනු පිණිස පුරෝහිතයාගේ අල්ල කොනිත්තා මුද්ද ආපසු ලබා දුන්නා. ඉතින් මේ විදිහට ඒ පංචාල චණ්ඩ නම් පුරෝහිත බමුණා ශ්‍රීන්ගේ නුගුණ නොයෙක් ක්‍රමවලින් රජතුමාගේ සිතට ඒත්තු ගැන්නුවා. ඉන්පසු තවදුරටත් නුගුණ පරීක්ෂා කිරීමට දඹදිව චාරිකාවේ පිටත්ව යන්නට සූදානම් වුණා. එවිට රජතුමා මෙහෙම කිව්වා, යහළුවා, මුළු දඹදිවම ඇවිද්දත් මේ ශ්‍රීන්ගේ නුගුණ මේ වගේම නම් තව දුරටත් ඒ දේවල් දැකීමෙන් අපට මොන පළක්ද? මේ දැක්ක ටික හොඳට මෑති කියා ආපසු බරණැස් නුවරටම ආවා. ඉන්පසු පුරෝහිත බමුණා, සියලු ශ්‍රීන්ගේ නුගුණ මේ වගේම තමයි. ශ්‍රී ජාතිය පාපී අදහස් ඇති පිරිසක්. ඒ නිසා කින්නරා දේවියට සමාව දෙන්න කියා රජතුමාගෙන් ඉල්ලා සිටියා. රජතුමාත් ඇයට සමාව දී අගබිසෝ තනතුරින් පහ කළා. වෙනත් බිසවුන් වහන්සේ නම අගබිසව බවට පත් කරගත්තා. අර කොරාවත් ඝාතනය කළේ නෑ. ඔහුව එතනින් ඉවත් කොට රජගෙදර පැත්තර නැමුණු දඹාත්තද කපා ඉවත් කළා. ඉන් පසු පුරෝහිතයාගේ අනුශාසනය පරිදි රාජ්‍ය පාලන කටයුතු කළා. ඉතින් මේ විදිහට ශ්‍රීන්ගේ නුගුණ ප්‍රකාශ කළ කුණාල රජතුමා තව දුරටත් ඒ ගැන සඳහන් වන කතාවක් මේ විදිහට ඉදිරිපත් කළා. අහෝ පංච පාපා. යහළු පූර්ණමුඛ, ගොඩාක් ඉස්සර මේ දඹදිවම බරණැස් කියලා නුවරක් තිබුණා. ඒ නුවර බක කියන රජතුමා ඉතාම දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය සිදු කරමින් වාසය කළා. ඒ නුවර නැගෙනහිර වාසල් දොරටුවෙන් පිටත වීදියක එක්තරා දුප්පත් ගෙදරක පංච පාපායන නම තිබෙන දියණියක් වාසය කළා. ඇය පෙර ජීවිතයකදී දුප්පත් ගෙදරකයි ඉපදී සිටියේ. ඉතින් ඒ පෙර ජීවිතයේ එක දවසක ඇය තමන්ගේ නිවසට මැටි ගැසීම පිණිස මැටි අනාගෙන ගසමින් සිටියා. එදිනම පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමන් වහන්සේ වාසය කරන පර්වත ගුහාවේ මැටි ආලේප කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ මැටි ලබාගන්නේ කෙසේදැයි කියා කල්පනාකොට බරණැස් නුවර සමීපයට වැඩියහොත් ලබා ගැනීමට හැකි වේයි සිතා පාත්‍ර සිවුරු රැගෙන අර ශ්‍රිය සිටින නිවස අසලට ගොස් වැඩ සිටියා. එම ශ්‍රිය සිටුවේ පසේ පුත්‍රජානන් වහන්සේ පින්දපාතේ පිණිස වැඩම කොට සිටිනවා කියායි. නමුත් දිවසේ ආහාර පාන තිබුණේ නැහැ. එම නිසා ඇය ඒ බව පසේ බුදුරජාණන් වහන්සේට අඟවා සිටියා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වන්නේ මැටි නිසා පසේ බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියේ නැහැ. එතනම වැඩ සිටියා. කළකම් පල දෙනවාමයි. ඒ බව දුටු අර ස්ත්‍රියට පසේ බුදුරජාණන් වහන්සේ ගැන ද්වේෂයක් ඇති වුණා. මුහුණු පුළුටු කරගෙන පසේ බුදුරජාණන් වහන්සේ දෙස රවා බැලුවා. ඉන් පසුව මේ හාමුදුරුවන්ට මැටිත් පුදුම දෙයක් වගේ කියලා සිතමින් විශාල මැටිපිඩක් ගෙනවිත් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දැම්මා. පසේ බුදුරජාණන් වහන්සේත් එම මැටි රැගෙන ගොස් තමන් වහන්සේ වැඩ සිටින පර්වත ගුහාවේ මැටි ආලේප කළා. ඉතින් අර ශ්‍රිය පසු කාලයක ආයුෂ ගෙවී යෑමෙන් කලුරිය කළා. අවශ්‍ය කුමක්දැයි නොදැන නොසිතා නමුත් මැටි පැලිගැන්නූ නිසා ඒ කුශල කර්මයේ විපාකයක් වශයෙන් දිව්‍යමය පහසක් බඳ ශරීර පහසක් ඇතුව බරණැස් නුවර සමීපයේහි මුලින් සඳහන් කළ ස්ථානයේ ඇය ඉපදුනා. පසේ බුදුරජාණන් වහන්සේ දෙස කිපී බැලූ නිසා මුහුණත් අත් දෙකත් කකුල් දෙකත් යන ස්ථාන පහ විරූපී වී තමයි ඇය ඉපදුනේ. මේ කාරණය නිසා තමයි ඇයට පංච පාපා යන නම ලැබුණේ. රජකමත් අමතක වුණා. ඉතින් දිනක් බරණැස් රජුරුව රාත්‍රී කාලයේ අප්‍රසිද්ධව වෙස් වලාගෙන තමන්ගේ නුවර පරීක්ෂා කිරීම පිණිස පිටත් වුණා. නුවර පරීක්ෂා කරමින් ඇවිදින අතරතුර පංච පාපාගේ නිවස ඇති දිසාවටත් පැමිණුණා. පංච පාපා තමන්ගේ සොහොයුරු සොහොයුරියන් සමග කෙලිදෙලින් කාලය ගත කරමින් තමයි සිටියේ. අය එක්වරම නොදැන රජතුමාගේ අතින් ඇල්ලුවා. ඒ ස්පර්ශයත් සමගම දිව්‍යමය ස්පර්ශයක් ලැබූ කෙනෙක් මෙන් රජතුමාට ප්‍රකෘති ස්වරූපයෙන් සිටිය නොහැකි වුණා. ඒ කුමාරිකාව ගැන දැඩි කැමැත්තක් ඇති වුණා. ඇය විරූපී වුණත් රජතුමා ඇගේ අත අල්වාගෙන ඔබ කාගේ දියණියක් දැයි විමසා සිටියා. එවිට ඇය තමන් අසවල් වීදියේ ජීවත් වන දුප්පත් තැනැත්තියක් බව රජතුමාට ප්‍රකාශ කළා. ඉන්පසු රජතුමා ඇගෙන් විවාහ වී සිටින තැනැත්තියක්ද නැද්ද යන බව විමසා සිටියා. ඇය විවාහ දිවියට පත් නොවූ තැනැත්තියක් බව දැනගත් රජතුමා, මම කැමති ඔබව විවාහ කරගන්නට. ඒ බව ඔබගේ දෙමෝපියන්ට ඉක්මනින්ම ගොස් කියන්න කියා ඇයව පිටත් කොට හැරියා. අපටත් වඩා දුප්පත් වගේ. ඇයත් තමන්ගේ නිවසට ගොස් තම දෙමෝපියන්ට ඒ බව පවසා කළ යුක්තේ කුමක්ද කියා විමසා සිටියා. එවිට දෙමෝපියන් මෙසේ පවසා සිටියා. අනේ, ඔහු අපිටත් වඩා දුප්පත් කෙනෙක් වගේ. කමක් නෑ. දෙන්නම කැමති නම් මේ විවාහයට අපිත් කැමතියි. ඇය රජතුමා වෙත ගොස් ඒ බව ඔහුට ප්‍රකාශ කළා. රජතුමාත් එදින ඇගේ නිවසේ සැතපී පාන්දරම රජමාලිගාවට පිටත් වුණා. එදින පටන් රජතුමා නිරන්තරයෙන්ම රජගෙදරින් පිටත් වී වෙස් වලාගෙන පංච පාපාගේ නිවසට ගොස් ඇයත් සමග සැතපෙනවා. වෙන කිසිම ශ්‍රියකගේ මුහුණවත් බලන්නේ නෑ. මේ විදියට ටික කාලයක් ගත වුණා. හදිසියේම පංච පාපාගේ පියාණන්ට ලේ ග්‍රහණී රෝගයක් වැළඳුණා. වෛද්‍යවරුන් ඒ ගැන අහපුවම ඔවුන් පැවසුවේ මී කිරි, කිතෙල් හකුරු යොදා දිය මිශ්‍ර නොකොට සාදන ලද කිරිබතක් අනුභව කළොත් ඒ රෝගය සුව වෙන බවයි. නමුත් ඔවුන් දුප්පත් නිසා එවැනි ආහාරයක් සකස් කරගන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා පංච පාපාවන්ගේ අම්මා ඇයට මෙහෙම කිව්වා. දුවේ, උඹේ මනුස්සයාටවත් කියලා බලපන්. උන්දටවත් පුළුවන් වෙයිද කියලා මේ කිරිබත ගෙනත් දෙන්ට. අනේ අම්මේ, එයා අපිටත් වඩා දුප්පත් කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඒ වුණත් මං කියලා බලන්නම්. අම්මා දුක් නොවී ඉන්නකෝ. පංච පාපා පිළිතුරු දුන්නා. අන්තපුරයට යකින්නක්. එදා රජිරුවෝ එන වෙලාවට පංච පාපා කතාබස් නොකර දුකින් වගේ හිටියා. රජතුමා ඒ ගැන විමසූ විට කාරණේ ඔහුට කියා සිටියා. එවිට රජතුමා, සොඳුරිය, මේක නම් පෝසතුන්ගේ බෙහෙතක්. අනේ ඉතින් මම කොහොමද මේ වගේ බෙහෙතක් ලබා ගන්නේ කියා කිව්වා. ඒ වගේම රජතුමා මෙහෙමත් කල්පනා කරා. මම මේ විදිහට හැම දවසකම මේ ගෙදරට එන්න පටන් ගත්තොත් ඒක මට අනුතුරුදායකයි. මේ තැනැත්තිව අන්තපුරයට ගෙනිච්චොත් අපේ රජුරෝ යකින්නක් ගෙනල්ලා අන්තපුරයට දැම්මා කියලා බිසවුන් වහන්සේලා මට විහිළු කරන්න පුළුවන්. ඒක හින්දා මේ නගරේ ඉන්න හැම දෙනාටම මෑගේ ශරීර පහස පෙන්වලා නින්දාවෙන් මිදිලා අන්තපුරයට අරගෙන යන්න ඕනේ. පුදුම උපක්‍රමයක්. මෙහෙම හිතපු රජතුමා, හොඳයි සොයුරිය, හොඳයි සොඳුරිය, මම කොහොම හරි ඒ වගේ කිරිබතක් අරන් එන්න, ඔබ ශෝක කරන්න එපා කියලා ඇයව සැනසෙව්වා. ඉන්පසු රජතුමා එදා පංච පාපා සමග ගතකොට පසු වෙනිදා උදේම රජගෙදරට ගියා. ගිහිල්ලා සුදුසු ආකාරයෙන් කිරිබතක් සකස් කරවා ගත්තා. කොළපත් ගෙන්වාගෙන බත්මූල් දෙකක් බඳින්ට පටන් ගත්තා. ඒ බඳින අතරතුර එක් බත්මුලක් ඇතුළට තමන්ගේ හිස පරඳින මැණික දමා බත්මුල එතුවා. ඉතින් එදා හැන්දෑවේ මේ බත්මුල් දෙකත් අරගෙන පංච පාපා බලන්න ගිය රජතුමා ඒ බත්මුල් දෙක ඇගේ අතේ තබල මෙහෙම කිව්වා. මං බොහෝම දුප්පත් කෙනෙක්. මේ බත්මුල් දෙකත් බොහෝම අමාරුවෙන් තමයි හොයාගත්තේ. අද මෙන්න මේ බත්මුල කන්ට කියන්න. හෙට මේ බත්මුල කන්න කියන්න. ඒ විදිහට කියපු රජතුමා මැණික දාපු බත්මුල පසුවදාට අනුභව කරන විදිහට කටයුතු යොදා බත්මුල් දෙක වෙන වෙනම පංච පාපා අත තැබුවා. පංච පාපාත් රජු පැවසූ ලෙසටම පවසා පියාණන්ට බත්මුල දුන්නා. ඉතින් ගොඩාක් රසවත් විදිහට බොහෝම පෝෂණ ගුණයක් ඇතිව හදපු බත් නිසා ටිකක් අනුභව කරපුවාම ඒ පියාගේ අසනීපය අඩු වුණා. ඒ බත්මුලෙන් ඉතුරු බත් පංච පාපාගේ මවත් අනුභව කළා. මැණික දාපු බත්මුල පහවදා අනුභව කරන්නට තබා ගත්තා. වහාම පරීක්ෂා කරන්න. රජරුවත් පසුවදා රජමාලිගාවට ගිහිල්ලා මුහුණකට සෝදාගෙන තමන්ට පැළඳීම පිණිස චූඩා මාණික්ක රැගෙන එන්න කියා සේවකයෙකුට පැවසුවා. සේවකයා මැණික් තබන තැන බැලුවත් ඒ එතන නැති නිසා රජතුමාට ඒ බව පැවසුවා. ඉතින් රජතුමා ඇතුල් නුවර රැකවල් යොදා වහාම පරීක්ෂා කරන්න කියලා අණ කළා. ඒ විදිහට පරීක්ෂා කළත් මැණික හොයාගන්න ලැබුණේ නැහැ. එවිට පිටිනුවර දිලිඳු නිවෙස්වල පවා සැලිවලන් ආදියේත් කොළවල ඔතන ලද ආහාර පාන ආදියේත් පරීක්ෂා කරන්නට කියා රජතුමාගෙන් අණ ලැබුණා. ඉතින් ඒ විදිහට පරීක්ෂා කරන විට පංච පාපාගේ ගෙදර බත්මුල ඇතුලේ තිබී මැණික හමු වුණා. රාජපුරුෂයන් ඇගේ දෙමව්පියන් අත්අඩංගුවටගෙන මෙන්න දේවයන් වහන්සහුරු කියා රජතුමා ළඟට රැගෙන ආවා. රැගෙන විත් කරුණු විමසා සිටියා. අනේ අපි නම් නොවේ. එවිට පංච පාපාගේ පියා රජතුමාට මෙහෙම කිව්වා. අනේ රජතුමනි, මේ මැණික ගත්තේ අපි නම් නොවේ. ඕක බත්මුලක් අස්සේ දාලා අපිට ගෙනත් දුන්නේ වෙන කෙනෙක්. එහෙමනම් කවුද මේ මැණික හොරකම් කරලා ගෙනත් දුන්නේ? දේවයන් වහන්සේ, ඔය බත්මුල අපිට ගෙනත් දුන්නේ අපේ බෑනා කෙනෙක්. දැන් කොහෙද ඒ බෑනා ඉන්නේ? අනේ දේවයන් වහන්සේ, අපි නම් දන්නේ නැහැ. අපේ දියණිය නම් දන්නවා. දෙමෝපියන් ඒ විදිහට කිව්වහම පංච පාපාගෙන් ඒ වගේම අසා දැනගන්න ලෙස රජතුමා දෙමෝපියන් ඒ විදිහට කිව්වාම පංච පාපාගෙන් ඒ පිළිබඳව අසා දැනගන්නා ලෙස රජතුමා අනකලා. ඇයගෙන් ඒ ගැන ඇසූ විට ඇය පැවසුවේ තමන්ගේ ස්වාමි පුරුෂයා රාත්‍රියේම පැමිණ රාත්‍රියේම පිටවන නිසා තමන් ඔහු හඳුනන්නේ නැති බවයි. රාජපුරුෂයන් ඒ බව රජතුමාට දැන්නුවා. එවිට රජතුමා අමුතුම උපක්‍රමයක් යෙදුවා. පංච පාපාව රාජාංගණයට ගෙන්වා අත දමන්නට පමණක් ඇති කවුලුවක් සහිත තිරයකින් ඇයව වටකරන ලෙසත්, ඉන් පසුව මුළු ප්‍රදේශයේම මිනිසුන් රැස් කරවා ඔවුන්ගේ අත් අර කවුලුවෙන් ඇතුළට දැමූ පසු එම අත් අල්ලා බලා ස්පර්ශයෙන් තමන්ගේ ස්වාමි පුරුෂයාව අල්ලා දෙන ලෙස ඇයට පවසන ලෙසත් රජතුමා රාජ පුරුෂයන්ට අනකලා. ඉන්පසු රාජ පුරුෂයෝත් පංච පාපා සිටින තැනට ගොස් ඇගේ රූපය දැක නොසතුටු වී ඉතා පිළිකුලෙන් යුතුව අතින් නොඅල්ලාම රාජාංගණයට ගෙනවිත් කවුලුවක් ඇති තිරයකින් වට කළා. ඉන්පසු ප්‍රදේශයේ මිනිසුන් රැස් කරවා කවුලුවෙන් ඇතුළට අත දමන්නට අන කළා. ආශාවෙන් වියරු වැටුණා. පංච පාපා තිරේ ඇතුලේ සිට දමන දමන අත අල්ලා බලා මොහු නෙවෙයි කියා හර දමනවා. ඉතින් ඇගේ ස්පර්ශය ලැබූ හැම මිනිසෙක්ම දිව්‍ය පහසක් ලැබූ මේ හස්ස ස්පර්ශයට ඇලී ඈතට නොගොස් ළඟම සිටිනවා. මේ ශ්‍රීන්ට දඩ නියම කරනවා නම් ඒ දඩය ගෙවා හෝ මේ ස්ත්‍රියට දඩ නියම කරනවා නම් ඒ දඩය ගෙවා හෝ මෑට වහල් වී හෝ මගේ භාර්යාව කරගන්නවා කියා සිතමින් හැම මිනිහෙක්ම දුර නොගොස් සිටින්නට වුණා. වචනයෙන් කියා ඔවුන්ව ඉවත් කරන්නට නොහැකි වූ නිසා රාජපුරුෂයන් පොළු මුගුරුගෙන පහර දෙමින් ඔවුන්ව බැහැර කරන්නට පටන් ගත්තා. සියලුම සෙනවිවරු, ඈපාවරු, මාපාවරු ඇතුළුව යුව රජවරු පවා වියරු වැටෙනවුන් මෙන් එතනම කරකෙන්නට වුණා. සියලුම නගරවාසීන් විමසා බලා නිම වුණත් සොරා සොයා ගන්නට නොහැකි වුණා. ඉතින් අවසානයේ ඉතුරුනේ රජතුමා පමණයි. රජතුමාත් මම දෙහෙනම් හොරා යනුවෙන් පවසමින් ගොස් කවුලුවෙන් ඇතුළට අත දැම්මා. මෙන්න හොරා, රජතුමාගේ අත අල්ලාගත් පංච පාපා, මෙන්න හොරා කියා රජුගේ අත අල්ලාගෙන මහා හඬින් කෑ ගැසුවා. ඉතින් රජතුමා ඇය අත අල්ලාගෙන සිටියදීම ඇමතිවරුන්ගෙන් ඔවුන් සිතන්නේ කුමක්ද කියා විමසුවා. ඒ ඇමතිවරු තමන්ට හිතුණු දේවල් කිව්වා. ඉතින් රජතුමා ඇමතිවරුන්ට මෙහෙම කිව්වා. ඇමතිවරුනි, මෑයගේ පහස නොබලා ඔබලා සියලු දෙනාම මට නින්දා කරයි කියලා මම බය වුණා. මගේ අන්තප්පුරේට මෑ ඇතුළත් කරගන්න අදහසින් තමයි මම මේ සිදු කළේ. ඉතින් දැම්මට කියන්න, මේ තැනැත්තිය වඩාත් සුදුසු කාටද? එවිට සියලු දෙනාම ඔබ වහන්සේටයි සුදුසු කියා රජතුමාට පිළිතුරු දුන්නා. ඊට පස්සේ රජතුමා ඇයව සත්‍රුවන් ගොඩක් උඩ සිටුවා පැන්වත් කොට තමන්ගේ අගබෙසවුන් බවට පත් කරගත්තා. ඇගේ දෙමෝපියන්ට මහත් වූ සැප සම්පත් ලබා දුන්නා. ඉන් අනතුරු සිදුවුනේ හරිම පුදුම දෙයක්. පංච පාපාව අගමෙහෙසිය කරගත්දා පටන් රජතුමා නඩු විසඳන්නේවත් වෙන කිසිම රාජකාරියක් කරන්නේවත් නැහැ. ඒ විතරක් නොවේ. අන්තපුරයේ සිටින දහසේ දහසක් පමණ බිසෝවරුන්ගෙන් එක් බිසෝවක් දෙසවත් රාගයෙන් යුක්තව බලන්නේ නැහැ. ඉතින් ඒ අනෙකුත් බිසෝවරු ඊර්ෂ්‍යාවෙන් යුතුව තොරතුරු පරීක්ෂා කරමින් සිටියා. එක් දිනක් මේ පංචපාපානම් බිසව තමන් සුදු පැහැති ඇතෙක් පිට නැගී සඳ මඩල පෙරිමදිනවා සිහිනයෙන් දුටුවා. කාමයත් සිහිනයක් වගේමයි. ඉතින් මේ සිහිනය ගැන රජතුමාට පැවසූ විට රජතුමා නිමිති ශාස්ත්‍රය දන්නා නිමිති පාඨකයින් ගෙන්වා ඒ පිළිබඳ විමසුවා. නිමිත්ත පාඨකයින් ගෙන්වා ඒ ගැන විමසුවා. ඒ සිහිනයේ සැබෑ අරුත වන්නේ ඇය රජවරුන් දෙදෙනෙකුගේ බිසව බවට පත්වනවා යන්නයි. නමුත් නිමිත්ත පාඨකයින් අනෙකුත් බිසෝවරුන්ගෙන් කෙලින්ම අල්ලස් ලබාගෙනයි සිටියේ. ඒ නිසා ඔවුන් බොරුවක් ගොතා මෙසේ කීවා. මහරජතුමනි, බිසවුන් සුදු ඇතෙක් පිට සිටීමේ අර්ථය නම් ඔබ වහන්සේ මරණයට පත්වන බවයි. සඳ මඩල පිරිමැදීමේ අර්ථය වන්නේ නුඹ වහන්සේ සතුරු රජු අතර හසුවන බවයි. ඉතින් මේ කතාව අහපු රජතුමා බොහෝම බයටපත් වුණා. බය වෙලා ඔවුන්ගෙන් කළ යුතු දේ ගැන විමසුවා. එවිට නිමිත්ත පාඨකයින් මෙහෙම කිව්වා. රජතුමනි, ස්ත්‍රීන්ට වද දෙන එක සුදුසු දෙයක් නොවේ. එය කළ නොහැකි දෙයක්. නමුත් කළ හැකි එක දෙයක් තිබෙනවා. බිසවුන් වහන්සේව නැවකට නංවා ගංගාවේ පාකොට හරින්න. ඉන්පසු රජතුමා බිසවුන් වහන්සේව නැවකට නංවා ඒ නැවේ ප්‍රමාණවත් පරිදි කෑම බීම වස්ත්‍රාභරණ ආදියත් දමා මධ්‍යම රාත්‍රියේදී ගංගාවට මුදා හැරියා. ඉතින් පසුවදා ඒ නැව පාවාරිය කියන රජතුමාගේ රාජධානිය අසලින් ගමන් කරන්නට පටන් ගත්තා. එදා පාවාරිය රජතුමා පිරිවරත් සමගින් නැව් නැගී ජල ක්‍රීඩාදියෙහි යෙදිමින් සිටියා. ඉතින් ප්‍රපංචා බිසවුන් වහන්සේව රැගත් නැව ඉස්සල්ලාම දැක්කේ පාවාරේ රජතුමාගේ සෙනෙවි රත්තුමයි. ඔහු ඒ නැව දැකලා නැව මාසතුයි කියා කිව්වා. රජතුමා ඒ අසා නැවේ තිබෙන දෑ මාසතුයි කියා කිව්වා. ඔයාද මේ පංච පාපා? නැව සමීපයට ආවා. නැවේ සිටි යකින්නක් බදු පංචපාපා බිසවදුට රජතුමා ඔබ කවුරුන්ද කියා ඇසුවා. එවිට ඒ බිසව සිනාසි බකනම් රජුගේ පංචපාපා බිසව කියන්නේ මට තමයි. ආදී වශයෙන් සිහිනයක් දැකීමේ පටන් සියලු විස්තර ඒ රජතුමාට පැවසුවා. මේ බිසවගේ නම ඒ වන විටත් ප්‍රසිද්ධ එකක් වී තිබුණා. ඉතින් පාවාරිය රජතුමා එහෙනම් ඔබද පංචපාපා බිසව කියන්නේ කියා බිසවුන්ගේ අතින් ඇල්ලුවා. අත ඇල්ලූ පමණින්ම ඒ ශරීර පහස ගැන පාවාරිය රජුගේ සිතේ දැඩි රාගයක් හටගත්තා. ඒ රජතුමාත් පංචපාපා බිසව තමන්ගේ අගමෙහෙසිය බවට පත් කරගත්තා. ඉතින් එදා පටන් පාවාරිය රජුත් වෙන කිසිම බිසවකගේ මුහුණවත් බලන්නේ නැහැ. ඒ පංචපාපාතෙම පාවාරිය රජතුමාගේ ජීවිතේ බඳු වුණා. මේ විස්තරය බකරජතුමාට අසන්නට ලැබුණා. ඉතින් බකරජතුමා මොකද කළේ? මගේ බිසව පාවරී රජුගේ අගමෙහෙසිය කරගෙන සිටීමට ඉඩ දෙන්නේ නැහැ කියා සේනාව රැස් කරගෙන මහත් අභිමානයක් උපදවාගෙන පාවරේ රජගේ නුවරට මෙගුඩින් නුවරක් තනාගෙන එක්ක බිසව එවනවද නැත්නම් යුද්ධ කරනවද කියා පණිවිඩයක් ඇව්වා. ඒ පණිවිඩය ඇසූ පාවරේ රජතුමාත් යුද්ධයට සූදානම් වුණා. මේ සිදුවීම දැකපු රජවරුන් දෙදෙනාගේම මන්ත්‍රීවරු මේ විදිහට එකිනෙකා සමග කතාබස් කළා. ඇදෙහි නොහැකි වුණත් සත්‍යයි. පළමු ස්වාමියා බකරජු නිසා මේ බිසව බකරජතුමා සතුයි. නැවින් යන විට ලබාගත් නිසා මේ බිසව පාවරි රජතුමාත් සතුයි. ඉතින් අන්න ඒ නිසා මේ බිසව එක රජ කෙනෙක් ගාව දවස් 7 බැගින් රජවරු දෙදෙනා ගාවම සිටිය යුතුයි. එසේ කතිකා කරගත් ඇමතිවරු ඒ රජවරුන්ට දැනුම් දී ඔවුන්ව සංසිදෙව්වා. ඉතින් මේ පංචපාපා දැන් රජවරු දෙදෙනාටම අයිති. අය දවස් 7ක් බකරජතුමා ළඟ සිටිනවා. ඉන්පසු ඔරුවක නැගී පාවරේ රජතුමා ළඟට ගොස් ඔහු ළඟ දවස් 7ක් සිටිනවා. මේ විදිහට එතර මෙතර යන අතරේ ගඟම මේ විදිහට එතර මෙතර යන අතරේ ගඟ මැදට පැමිණි විට එම රජවරුන් දෙදෙනාත් මදි වී ඔරුව පදින කබර හැදුණු කොර මාළුකාරයෙක් සමගත් මේ පංචපාපා අනාචාරයේ හැසිරෙන්නට පටන් ගත්තා. තවත් සිදුවීමක්. මේ විදිහට කුණාල රජතුමා තමන් දැකපු ඒ සිදුවීමත් පූර්ණ මුඛ නම් වූ පුස්ස කෝකිල රජුට ප්‍රකාශ කළා. ඊළඟට තවත් සිදුවීමක් විස්තර කළා. යහළු පූර්ණ මුඛ බොහෝම ඉස්සර කාලේ බ්‍රහ්මදත්ත කියන රජු කෙනෙකුට පිංගියානි කියලා අග බිසවක් හිටියා. ඉතින් මේ බිසව දවසක් සීමැදුරු කවුළුව ඇරලා බලනකොට මගුල් අස්ගව්වා දැක්කා. දැකලා ඔහු කෙරෙහි රාගය ඇති කරගෙන රජිරුවන් නිදාගත් විට සීමැදුරු කවුළුවෙන් බැස ගොස් ඔහු සමග අනාචාරයේ යෙදෙන්නට පුරුදු වුණා. ඉන් පසුව නැවත රජමැදුරට පැමිණ සුවඳ සඳුන් සුවඳ තවරාගෙන රජතුමා සමග සැතපෙනවා. ඉතින් එක දවසක් රජතුමාට මධ්‍යම රාත්‍රියේදී බිසවුන්ගේ ශරීරයේ සීතල බව තේරුණා. ඒ ගැන පරීක්ෂා කළ යුතුය රජතුමා සිතාගත්තා. පසුවදා බොරුවට නිදාගෙන සිටියා. රජතුමා ඇත්තටම නිදාගෙන සිටිනවා යයි සිතූ බිසව හෙමිහිට නැගිටලා පිටත් වුණා. රජතුමාත් නොදැනෙන විදිහට පිටුපසින් ගියා. මේ විදිහට ගියපු රජතුමාට තමාගේ බිසව අර අස්ගව්වා සමග අනාචාරයේ හැසිරෙනවා දක්නට ලැබුණා. රජතුමා ආපසු පැමිණිලා නිදාගත්තා. බිසවත් ආපසු පැමිණ සුළු යහනේ නිදාගත්තා. පසුවදා රජතුමා ඇමති මණ්ඩලයේ මැද්දේම ඇගේ මේ වැරැද්ද ප්‍රකාශ කළා. ස්ත්‍රීන් කියන්නේ මේ වගේ නුගුණ තිබෙන පිරිසක් කියා කලකිරී දඬුවම් දිය යුතු වරදට සමාවෙදී ඇයව අගබිසෝ තනතුරින් පහකොට වෙනත් බිසවක් පත්කොට ගත්තා.